ചെറിയ നന്ദശ്ശേരി ദുബായ് വളിന്താ കഥാകാരൻ മറ്റേ റിദ്മ ദുബത്തെ കഥാകാരൻ പറഞ്ഞു මම අම්බලංගොඩ ඔව් ඔයාගේ තාත්තා මම හොඳට දන්නවා අපි ධර්මාශෝකයට මගේ ධර්මාශෝකද කියේ ඔයාගේ තාත්තා ධර්ම ගොඩක් උදව් කරා අපි සංගීතයක් කරා අනුගණන් වල තාත්තා ඇවිල්ලා නිකන් සිංදු කිව්වා ඇත්තටම අපේ ඔබගේ සන්දේකට ගරු කරන මාත්මයක් මට දැනගන්න පුළුවන්ද මේ තාත්තගේ සිංදු සංරක්ෂණය කරලා තියෙනවද ඉදිරියට මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් තාත්තගේ ගීත රැක් කරන්න දෙන්න එපා කවුරක් අපේ එයාගේ අනගතාවය රැපියනවා අපි ගරු කරන මනුස්සයෙක් ඇත්තර මාරි මානවිතවාදී මනුස්සයෙක් ඇත්තර මාරි සතුටි මේ මහත්ය අඳුරගන්න දිච්චේ නැ බොහොම සූරි මට මේ අවස්ථාවල වදුන්නට ඇත්තර ඔයා යන මාර්ගයේ ඔයා යන්න නමුත් අඩුගානේ අයියටවත් කියන්න තාත්තගේ සංගීතය අරගෙන යන්න කියලා හරි බොහොම ස්තුතියි කප්පේ මහත්තයාගේ දුව දැක්කට පස්සේ බුදුම සතුටක් ඒ වගේම ඇත්තටම මම ඇත්තට කඳුන් දිනවා අපි හරි මාස ගායකෙක් අපි එල්ලාගෙන තිනවා මේ දුවෙන් මේ තාත්තගේ හඬ මේ නැති කරන් දෙන්න අයියට හරි කියලා ඒ හඬ දිගට මුට කරපටින් කියලා ඔව් සරද මහත්මිය මේ මම ඉගෙන දුව දෙන්න තාත්තගේ සිල්ලුවට වට තේර දෙකක් හරි ගායනා කරන්න කියලා අනිවාර්යෙන් වැඩසටහන අවසානයේ ගායනා කරන්න හිතාගෙන ඉන්නවා මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම මං ගරු කරන ආදරය කරන ඉතාමත්ම හොඳ ගායකයෙක් හැටියට මම දකින ගායකයෙක් හැබැයි නැති එක අපිට විශාල අඩුපාඩුවක් මම රිද්මාදෝගෙන් ඉල්ලීමක් කරනවා පුළුවන් නම් ඔබතුමියගේ සහෝදරයාට තාත්තගේ ඒ හඬින් අපි ප්‍රේක්ෂක අපගේ ඉල්ලීම ඉෂ්ට කරන්න කියලා ඔබේ සහෝදරයා දිරිමත් කරන්න අපිට ඒ හඬ අහන්න ආසයි ඒ හඬ අපි හදවතින් නැගෙන්නේ නැහැ කවදාවත් අපි හරි දුකයි කනගාටුයි අපි මම මේ ඉස්සර කොහොලරලගේ ඔක්කොම ඉස්සර බලාගෙන ඉකියා ඇහුවා ඔබතුමියගෙන් ඉල්ලීමක් කරනවා පුළුවන් නම් ඔබගේ සහෝදරයා තාත්තගේ පාර යන්න අපිට හරි බොහොම ස්තුතියි සිංහල සින්දු කියන නලලේ තිලක තියන කිරිල්ලියේ තුටින් හතරක් අරගෙන ගිනිගත්තල් අරඹට ආවා තෝ කිල්ලේ